அகாலிக குணய. தினகணனாக் மாசகணனாக் வருஷகணனாக் இக்மீமேன் பசுஹோ அநாகத பவவலதி பழைய பலாபுரத்து வியயித்து பலதென அநாகத காலையாக் எதி தர்மையோ காலிக நம் வெதி. கொம்புராக் வபுலஹுட எஹி பலலபென்னே மாசகணனகட பசுவய. பொல்கசாக் கொஸ்கசாக் ஹிட்டவூதனத்தாட எயின் பலலபென்னே வருஷகணனகட பசுவய. ஷில்பசாஸ்திரியக் உகந்தனத்தாட எயின் பலலபென்னே கலக்கதவீமெனி. யம் சேவாவக்கலஹுட்டது எயின் பலலபென்னே கலக்கதவீமெனி. எபவின் ஏவா காலிகயோய. தினமாச வருஷ கதனொவி யமக பழைய எவலேமலபே நாம் ஏய அகாலிக நம்வே. சர்வஜான் வகான்சே விசின் பிரகாஷித தர்மய அகாலிக குணேன் யுக்தய. லோகோத்தர தர்மயன் அதுரேன் அகாலிக குணய விசேஷேன் நெத்தே சோவான் சகதாகாமி அநாகாமி அரஹத்யன லோகோத்தர மார்க சதுரஹிய. சோவான் சகதாகாமி அநாகாமி அர்ஹத் என பல மே லோகோத்தர தர்மயோ ஹதர தின ஹதர மார்கே பலயோய. நிர்வாண சங்கியாத லோகோத்தர தர்மய யம் கிசி ஹேத்துவக்கின் ஹட்டகன்னா பல தர்மயன் நொவன நமுத் ஆரிய மார்கேன் பிரத்யக்ஷ கலியுது பெவின் ஆரிய மார்கேட பெமினீமென் லபியுது பெவின் பலதர்மையாக் லெச செலக்கியுத்துய. ஆரிய பல ஹத்தர ஆரிய மார்க ஹத்தரின் உபதவன பலயோய. நிர்வாணய ஆரிய மார்கியன் நிசா லபன பலயகி. ஏவாயே நவத பலதானயாக் நெத் நிசா ஏ தர்மையோ அகாலிகையாய் நொக்கியயுத்தோய. பலவலிந்த கல்கதவி லபென பலய காலிகையாயுத எகெனிஹிம லபென பழைய அகாலிகையாயுத கியஹக்கிய. கல்கத நொவி எவேலேம லபென பழையோய என அர்த்தயன் ஆரிய பல சதர ஹா நிவன அகாலிக தர்மயோயாய் கியஹக்கிய. மெசே அகாலிக என வச்சனே அர்த்தய தயாக்காரேன் கென நவலோகோத்தர தர்மயம அகாலிக குணேன் யுக்தையாய் கியஹக்கிய. யமகுகே சந்தானேஹி சோவான் மார்க சித்த சங்கியாத லோகோத்தர தர்மய அதிவோஹோத் ஏ நிருத்தவனு சமகம அத்தர காலய நொதபா சோவான் பலசித்தே பஹலவே. ஏ புத்கலையாது லாமகவு புத்தஜனபாவேன் மிதி ஆரிய புத்கலேக் வெய். அநாதிமத் காலேக பட்டன் ஒகுகே சந்தானே பெவதி ஆ திருஷ்டி விசிகிச்சா நமதி கிளேஷ தெக சஹமுலின் துருவெய். அபாய உற்பத்தியட ஹேத்துவன தரம் பௌகம் கிரீமட ஹேத்துவன ஓதாரிக கிளேஷயோது ஒகுகேன் துருவெதி. ஒஹுவிசின் அத்தீத்தே கர அதி அகுசல கர்மையன்கே அபாயட பெமினிவே பெமினிவியஹக்கி சக்தியது நதிவே. ஹத் பாவயக்கின் மதுவெஹி லபன்னட திபு சகல சம்சார துக்கேந்த ஒஹு மிதே. மே பல சியல்லம சோவான் மார்க சித்தே அதிவு கெனிஹிம அதிவே. எபவின் ஏ சோவான் மார்க சங்கியாத லோகோத்தர தர்மய அகாலிகையாய் கியனுலபே. மே நைன் சகுதாகாமி மார்கே அநாகாமி மார்கே அரஹத் மார்கே என லோகோத்தர தர்ம துணைஹி அகாலிக பாவேத விஸ்தர கலயுத்துய. கும்புராக் வபுலத்தனத்தாட சமஹரவிட ஏவாயே பல நொலபீயன்னேய. லோகோத்தர தர்மயன்கே பலதீம பிலிபந்தவ அநிய தத்துவயாக் நெத. ලෝකෝත්තර මාර්ගයක් ඇතිවුවහොත් එහි ඵලය ඇතිවීම නියතය. ලෞකික වූද ශාසන ධර්මවල එක්තරා ප්‍රමාණයක අකාලික ඵලයක් දැක්විය හැකිය. කාමයන් හැර ගිහිගෙයින් බැහැරව බුදුසසුනෙහි පැවිදිවීම එක් ප්‍රතිපත්ති ධර්මයකි. කාමයන් කෙරෙහි ඇලී ගැලී ගිහිගේ වෙසෙන්නවුන්ට කාමයන් හේතු කොටගෙන මහා දුක්ඛස්කන්ධයක් ඇතිවෙයි. භාර්යාව ගිහිකෙයි වෙසනුවට ඇති ඉතා උසස් කොට සලකන කාම වස්තුවකි. බිරිය නැමැති උසස් කොට සලකන කාම වස්තුවට ඇලුම් කෙරෙමින් බිරියක් ආරක්ෂා කරන්නා වූ පුරුෂයා හට ඇයට ආහාර පාන, වස්ත්‍ර ආභරණ ආදිය සැපයීමට හා ඇගේ උවමනා ඉටුකර දීමටත් බොහෝ වෙහෙසෙන්නට සිදුවෙයි. රෑදාවල් දෙකෙහි වැඩ කරන්නට සිදුවෙයි. එය ඉමහත් දුකකි. කොතෙක් මහන්සි ගතද සමහර විට ඇගේ උවමනා සම්පූර්ණ කරන්නට නොපිළිවන් වූ කල්හි ඈ නොයෙක් ලෙස පුරුෂයාට අපහාස කරන්නට පටන් ගනී. සමහර විට අනේ මේ මිනිහෙකු හා ඇවිත් මට වූ විපත, උදව්වට කිසිවෙක්කු නෑ, වැඩ කර ඉවරයක් නෑ, කටට රසට කෑමක් නෑ, දොරට බසින්නට ඇඳුමක් නෑ, නෑයෙකු මිතුරෙකු පැමිණි විට සංග්‍රහ කරන්න දෙයක් නෑ, ගමනක් නෑ, යන විදියක් නෑ යනාදී අඳෝනා බස් කියයි. ඒවා ඇසෙන විට පුරුෂයෙකුට ඇතිවන හිතේ අමාරුව ඉතා මහත්ය. රාගය අතෘප්තිකරය. සැමියා විසින් බිරියට කොතෙක් සැලකුවද කිසි අඩුවක් නැතිව ඇගේ උවමනා සියල්ල සම්පූර්ණ කර දුනද ස්ත්‍රිය තවත් පුරුෂයන්ට කැමති වන්නේය. එබඳු කරුණු දැනගන්නට ලැබුණු විට පුරුෂයෙකුට ඇතිවන හිතේ අමාරුව ඉතා මහත්ය. බිරියන් සම්බන්ධයෙන් ඇතිවන මේ දුක්ඛස්කන්ධය පැවිද්දන්ට නැත. එය මහත් වූ නිරාමිස සුඛයකි. කාමයන් හැර පැවිදිවන්නෙකුට ඒ සුවය කල්ගොසින් නොව පැවිදි වූ කෙනෙහිම ලැබෙන්නේය. ඒ පැවිද්දෙහි අකාලික ඵලයකි. දූදරුවන් නිසාවන දුක්ඛස්කන්ධය, බිරියන් නිසාවන දුක්ඛස්කන්ධය වගේම මහත්ය. ඒ නිදහස් වීමද පැවිද්දෙහි අකාලික ඵලයකි. දූදරුවන් පෝෂණය කිරීම සම්බන්ධයෙන්ද ගිහියන්ට මහත් වූ දුක්ඛස්කන්ධයක් ඇත්තේය. ගිහියා විසින් ධන සැපයීමටද බොහෝ වෙහෙසිය යුතුය. ලැබූ ධනය ආරක්ෂා කිරීමටත් බොහෝ වෙහෙසිය යුතුය. ධනය විනාශ වීමෙන්ද ඔහුට නොයෙක් විට දුක් ඇතිවන්නේය. පැවිද්දාට ඒ දුක්ඛස්කන්ධය නැත. එය පැවිද්දෙහි අකාලික ඵලයකි. මෙසේ තථාගතයන් වහන්සේගේ ධර්මය අනුව පිළිපදන්නවුන්ට එකිනෙහිම ලැබෙන බොහෝ ලනුසස් ඇත්තේය. මැවුම්කාර දෙවියන් කෙරෙහි භක්තිමත්ව වාසය කොට ඔවුන්ට ගරු බුහුමන් කිරීමෙන්, ඔවුන්ගේ ගුණ කීමෙන්, ඔවුන්ට සම්පත් පුද පූජා කිරීමෙන්, ඔවුන් සතු කොට ඔවුන්ගේ බලයෙන් මරණින් මතු ඔවුන් වෙසෙන දිව්‍ය ලෝකවලට ගොස් සැප සම්පත් විඳීම පිළිබඳව ඇතමුන් විසින් පරිකල්පනය කොට ප්‍රකාශිත ධර්මයෝ කල්ගත වී මරණින් පසු ලබන දෙයක් පිළිබඳ වූ ධර්ම වන බැවින් ඒවා කාලික ධර්මයෝය. ඒ ධර්මවලට අනුව පුරුණ ප්‍රතිපත්ති වූද කාලික ධර්මයෝය. ඒවාට කාලික ධර්ම වශයෙන් කියනුයේද ඔවුන්ගේ අදහස් අනුවය. ඔවුන්ට ඇතැයි සිතන මැවුම්කරුවන් හා ඔවුන් වෙසෙන ස්වර්ගයද සත්‍ය වශයෙන් නැති බැවින් ඒවා නිෂ්ඵල ධර්මයෝය. මරණින් මතු දෙව්මිනිස් සැප ලැබීම සඳහා ශ්‍රමණ, බ්‍රාහ්මණ, දුගී මගී, යාචකා ආදීන්ට දන් දීම, පංචශීල ආදී සීලය රක්ෂා කිරීම, මාපිය උපස්ථානය යනාදී පින්කම් කළ යුතු බව බුදුරදුන් විසින්ද වදාරා ඇත්තේය. ඒවා කාලික ධර්මයෝය. බුදුවරුන් ලොව පහළවීමේ පරමාර්ථය සත්වයාට දෙව්මිනිස් සැප ලබා දීම නොව ඔවුන් ලෝකයෙහින් එතර කරවීමයි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, මම භවය මදකුදු වර්ණනා නොකරමි යයි වදාළහ. දෙව් මිනිස් සැප ලැබීමේ කාලික ධර්ම ක්‍රමය බුදුවරුන් ඇතත් නැතත් ලොව හැම කල්හිම පවතින්නේය. බුද්ධ ශූන්‍ය කාලවලදී දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයන් හිස් නොවී පවතින්නේය. ඒ ධර්මයන් ලොව පවත්නා නිසාය. පව්කම් කොට අපායට යාමට වඩා දාන ආදී පින්කම් කොට සුගතියට යාම යහපත් නිසා මාර්ග බ්‍රහ්මචර්යාව සපුරා නිවන් දැකීමට අපොහසත් අභව්‍ය පුද්ගලයාගේ යහපත පිණිස තථාගතයන් වහන්සේ කාලික ධර්මයක් වූ ස්වර්ග මාර්ගය දේශනා කළසේක. බුදුවරුන්ගේ ප්‍රධාන ධර්මය මාර්ග බ්‍රහ්මචාරිය දක්වන දේශනාවයි. අකාලික වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේ ක්‍රමය, ලෝකෝත්තර මාර්ගය සිය සතන්හි ඇතිකර ගැනීමේ ක්‍රමය දැක්වෙන ඒ ධර්මය අකාලික ධර්මයක් යැයි කිය යුතුය. ඒ ධර්මයෙන් දැක්වෙන තිසරණ සමාදානයේ පටන් සකල ප්‍රතිපත්තියද අකාලික වූ ලෝකෝත්තර මාර්ගය සඳහා පුරණ පිළිවතක් වන බැවින් අකාලික ධර්මයක් බව කිය යුතුය. තථාගතයන් වහන්සේ ශාක්‍ය රට සීලාවතී නම් ස්ථානයේහි වැඩවෙසෙන සමයෙහි උන්වහන්සේට නුදුරු තැනක මැනවින් මහණදම් පුරණ තරුණ භික්ෂු පිරිසක් වූහ. මාරයා ඒ භික්ෂූන් මුලා කරවන්නට සිතා මහලු බමුණු තවුසෙකුගේ වේශයෙන් ඔවුන් වෙත ගොස් මෙසේ කීය. භවත්නි, යුෂ්මත් වූ තරුණයෝය, කළු කෙස් ඇත්තෝය, තවම ප්‍රථම වයසෙහි හිටින්නෝය, කාම ක්‍රීඩාවෙහි යෙදී නැත්තෝය. යුෂ්මත් වූ මානුෂික කාමයන් වළඳත්වා සාන්දෘෂ්ටික වූ කාමසුව හැර කාලික සුඛයකට, එනම් කලක් ගත වී ලබන සුවයකට සිත යොමු නොකරත්වා. එකල්හි ඔහුට භික්ෂූහු මෙසේ කීය. නකෝ මයං බ්‍රාහ්මණ සන්දිට්ටිකං හිත්වා කාලිකං අනුදාවාම, කාලිකංචකෝ මයං බ්‍රාහ්මණ හිත්වා සන්දිට්ටිකං අනුදාවාම, කාලිකා හි බ්‍රාහ්මණ කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහුපායාස ආදීනවෝ එත්ත බීය සන්දිට්ටිකෝ අයං ධම්මෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි. මාර සංයුක්තයෙන් තේරුම, බ්‍රාහ්මණය අපි ඇස් ඉදිරියේ ඇති දෙය හැර කල්ගත වී ලබන දෙයකට හිත නොයවමු. බ්‍රාහ්මණය අපි කල්ගත වී ලබන දෙය හැර ඇස ඉදිරියේ ඇති දෙයට සිත යොමු කරමුය. බ්‍රාහ්මණය කාමයෝ කාලිකයෝ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. බොහෝ දුක් ඇත්තෝය, බොහෝ වෙහෙසීම් ඇත්තෝය, එහි ආදීනවද බොහෝය යයි වදාළහ. මේ ධර්මය සන්දිට්ටිකයි, අකාලිකයි, ඒහි පස්සිකයි, ඕපනායිකයි, විඤ්ඤායන් විසින් ස්වසන්තානෙහි වෙන වෙනම උපදවා දත යුතුයි. මාරයා ඒ භික්ෂූන්ට ඉදිරිපිට ඇති සැපහැර මතු භවයකදී ලැබෙන දෙයක් ගැන නොසිතන්නයි අනුශාසනා කළේ. භික්ෂූන් මතු දෙව්ලොව ඉපිද දෙව් සැප විඳිනු පිණිස මහණදම් පුරති සිතාය. භික්ෂූන් මේ ධර්මය සන්දිට්ටිකයි අකාලිකයි යනාදී වශයෙන් කීයේ බුදුරදුන් දෙසූ දහමහා ඔවුන් පුරණ ධර්ම ශ්‍රමණ ධර්මය ගැනයි. භික්ෂූහු ඒ කාරණය බුදුරදුන්ටද සැලකළෝය. ඔවුන්ගේ ප්‍රකාශනය බුදුරජහුද පිළිගත්සේක. මේ කරුණු අනුව පරියාප්ති ප්‍රතිපත්ති ධර්ම දෙකෙහි අකාලික ගුණය ඇති බව පිළිගත යුතුය. ඒහි පස්සික ගුණය. ඒහි පස්සිකෝ යන්නෙහි තේරුම, එන්න මේ ධර්මය අසන්න, මේ ධර්මය අනුව ක්‍රියා කර බලන්න යයි අන්‍යන්ට කීමට, අන්‍යන් මෙහෙයවීමට, අන්‍යන්ට බලකිරීමට වුවද මේ ධර්මය සුදුසුයි යනුයි. ඉදිබු ලොම කවුඩුදත් සාආං ආදිය නැති නිසා ඇවිත් බලන්න යැයි ඒවා නොදැක්විය හැකිය. තීර්ථකයන් විසින් පරිකල්පිත ධර්මද සත්‍ය වශයෙන් නැති බැවින් ඇවිත් බලන්න කියා නොදැක්විය හැකිය. තථාගතයන් වහන්සේ විසින් දේශිත සතර මාර්ග සතරඵල නිර්වාණ සංඛ්‍යාත නව ලෝකෝත්තර ධර්මය උන්වහන්සේ විසින් දේශනා කළේ පළමු කොට තමන් වහන්සේගේ సంతානෙහි ඒ ධර්මයන් උපදවාගෙන හා ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනය. ඒ ධර්මයන් උපදවාගත් ප්‍රත්‍යක්ෂ කරගත් බොහෝ ශ්‍රාවකයෝද වූහ. එබැවින් ඒ නවලෝකෝත්තර ධර්මය ගැන සැක කළ යුත්තක් නැත. මේ සසුනට ඇවිත් පිළිවෙත් පුරා ඒ ධර්මයන් ලබා ගන්න යැයි සෙස්සන්ට කීමට බිය විය යුත්තක් නැත. ඒ නවලෝකෝත්තර ධර්මය එහි පස්සික ගුණයෙන් යුක්තය. යමක් ඇසීමෙන් දැකීමෙන් කිරීමෙන් ප්‍රයෝජනයක් නැතිනම් නපුරක් හෝ වේනම් ඒ දෙය ඇසීමෙහි දැකීමෙහි කිරීමෙහි සෙස්සන් යෙදවීම නුසුදුසුය. යම් ධර්මයක් ඇසීමෙන් කල්පනා කිරීමෙන් එයට අනුව ක්‍රියා කිරීමෙන් වන ප්‍රයෝජනයක් නැතිනම් නපුරක් විය හැකිනම් ඒ ධර්මය ඇසීමෙහි ඒ ධර්මය අනුව පිළිපැදීමෙහි අන්‍යන් යෙදවීම නුසුදුසුය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය යමෙකු පහත් සිතින් අසනවා නම් එයිනුදු ඔහුට යහපතක් වේ. ඇතැම්හු ඒ පිනෙන්මද මරණින් මතු දෙව්ලොව උපදිති. ඉතාම පහත් දෙව්ලොව වූ චාතුර්මහරාජිකහි දෙවියන්ට අවුරුදු 90 ලක්ෂයක් ආයු ඇත්තේය. ඔවුනට ආහාරපාන වස්ත්‍ර ආදී සියල්ල පින් බලයෙන් නිරායාසයෙන්ම ලැබේ. ඒවා ලැබීම සඳහා මිනිස් ලොව මෙන් වැඩ කළ යුතු බවක් දෙව්ලොව නැත. අසවල් දෙය නැත. අසවල් දෙය විනාශ වුණාය. අසවල් අලාභය විය හැකිය කියා තැවීමක් ඔවුනට නැත. මිනිසුන්ගේ ශරීර මෙන් පරණව ඔවුන්ගේ ශරීර දිරා යාමකුත් නැත. ආයු කෙලවර වීමෙන් ඔවුන් මිය ගිය පසු මලසිරුරක්ද ඉතිරි නොවේ. එබැවින් මලසිරුරු එසවීමක්ද නැත. බුදුරදුන්ගේ ධර්මය අනුව වැඩිදුරට පිළිපදින්නා වූ තැනැත්තාට රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබා ගත හැකිය. ධ්‍යාන සුඛය දෙව්ලොව මිනිස් ලොව ඇති කාම සුඛයන්ට දහස් ගණන් ගුණෙන් උසස්ය. ප්‍රණීත භෝජන වළඳන රජකුට චණ්ඩාල භෝජනය පිළිකුල් වන්නාක් මෙන් අති ප්‍රණීත ධ්‍යාන සුඛය ලබා ඇති වුණට කාම සුඛය පිළිකුල් දෙයකි. ධ්‍යාන සම්ප්‍රයුක්ත ප්‍රීතියද එසේම අති ප්‍රණීතය. ධ්‍යානලාභීන්ට මෙලොව අති ප්‍රණීත සුඛයන් හා ප්‍රීතියෙන් කල්යවා මරණින් මතු බ්‍රහ්මලෝකයෙහි ඉපිද හැකිය. ඔවුනට එහි ධ්‍යාන සුඛයෙන් කල්ප ගණනක් ජීවත් විය හැකිය. තවදුරටත් ඒ ධර්මය අනුව පිළිපදින්න උන්ට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන සතර මාර්ග සතර ඵලයනට පැමිණ දුක් කෙලවර කරගත හැකිය. නිර්වාණ සංඛ්‍යාත පරම සුන්දර සුඛය වූ පරණවීමෙන් නරක් නොවන කිසි කලක නැති නොවන සුඛය ලැබිය හැකිය. බුදුරදුන්ගේ ධර්මය ඇසීමෙහි දැරීමෙහි එය අනුව පිළිපැදීමෙහි මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් රජකොටුවද රජ සම්පත් හැර මේ ධර්මය ඇසීම මේ ධර්මය අනුව පිළිපැදීම සුදුසුය. සක්විති රජකුට වුවද සුදුසුය. තථාගතයන් වහන්සේ දායාද ඉල්ලූ රාහුල කුමරුන්ට විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කර වූයේද අභිෂේක, ගෘහ ප්‍රවේශ, විවාහ යන තුන් මගුල් සිදු කිරීමට සැරසී සිටි නන්ද කුමරුන් ඒ මගුල් දිනයේම විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කර වූයේද මේ ධර්මයෙහි ඇති ඒහි පස්සික ගුණය නිසාය. බුදු දහමෙහි ඇති මේ ඒහි පස්සික ගුණය නිසා අන්‍ය තීර්ථකයන්ගේ ධර්මයන් පිළිගෙන සිටි බොහෝ ක්ෂත්‍රියෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපතියෝද ඔවුන් විසින් කලින් පිළිගෙන සිටි බ්‍රාහ්මණ ධර්මයන්, තීර්ථක ධර්මයන් හැර බුදුදහම අසා එය පිළිගෙන බුදු සමයට ඇතුළුව බුද්ධ ශ්‍රාවකයෝ වූහ. බොහෝ අන්‍ය තීර්ථක ශ්‍රමණයෝද ඔවුන් පිළිගෙන සිටි දහම් හැර මේ ධර්මය පිළිගෙන බුදු සසුනෙහි පැවිදිව බුද්ධ ශ්‍රාවකයෝ වූහ. එක් කලෙක අචේල කශ්‍යප නම් නිරුවත් තවුසෙක් මච්චාකා සණ්ඩ නම් ගමට පැමිණියේය. ඒ තවුසා එගම වෙසෙන ප්‍රසිද්ධ බුද්ධ ශ්‍රාවකය කුමන චිත්‍ර ගෘහපතිගේ පැරණි මිත්‍රයෙකි. කාශ්‍යප මච්චකා සණ්ඩයට පැමිණි බව ඇසූ චිත්‍ර ගෘහපති ඔහු දක්නට ගොස් පිළිසඳර කතා කොට එකත් පසෙක හිඳ, ස්වාමීනි, ඔබ පැවිදිව දැනට කොතෙක් කල් ගත වී ඇද්දැයි විචාලේය. ගෘහපතිය, මා පැවිදිව දැනට 30 වසක් වන්නේ යැයි කශ්‍යප කීය. ස්වාමීනි, 30 වසක් මහනදරම් පුරා ඔබ වහන්සේ විසින් කිනම් උසස්තයක් කිනම් සැප විහරණයක් ලබා ඇද්දැයි චිත්ත ගෘහපති ඇසීය. ගෘහපතිය මුඩු බවත් නිරුවත් බවත් දූලි පිස්නා මොනරපිල් මිටියත් හැර මා විසින් ලබා ඇති උසස් දෙයක් නැත යැයි කාශ්‍යප කීය. එකල්හි චිත්ත ගෘහපති, ඔබගේ ධර්මයේ ස්වාක්කාත භාවය ආශ්චර්යවත්ය. ඒ ධර්මයෙහි 30 වසක් පිළිවෙත් පුරාද මුඩු බවත් නිරුවත් බවත් මොනරපිල් මිටියත් හැර අන් උසස් දෙයක් නොලැබිය හැකිවිය යැයි කීය. ගෘහපතිය, ඔබ උපාසකත්වයට පැමිණි කොතෙක් කල් ගත වී ඇද්දැයි කාශ්‍යප ඇසීය. ස්වාමීනි, මා උපාසකත්වයට පැමිණද 30 වසක් වේ යැයි චිත්ත ගෘහපති කීය. ගෘහපතිය, උපාසකත්වයට පැමිණ සිට 30 වසරක් තුළ ඔබින් ලබාගත් යම්කිසි උසස් දෙයක් සැප විහරණයක් ඇත්තේදැයි කාශ්‍යප කීය. එකල්හි චිත්ත ගෘහපති, මම කාමයන් කෙරෙන් වෙන්ව, අකුසල ධර්මයන් කෙරෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, නීවරණ විගමන සංඛ්‍යාත විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධානයට පැමිණ ඍසිසේ වෙසෙමි. ද්විතිය ධානයට, තෘතිය ධානයට, චතුර්ථ ධානයට පැමිණ ඍසිසේ වෙසෙමි. ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට කලින් කාලක්‍රියා කළමි නම් භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සංයෝජනයකින් යුක්ත වූයේ මේ ලෝකයට ඉපදීම වශයෙන් නැවත පැමිණෙන්නේද ඒ සංයෝජන චිත්ත ගෘහපති හට නැත්තේය යැයි ප්‍රකාශ කළොත් එය ආශ්චර්යක් නොවේය යැයි කීය. එකල්හි අචේල කශ්‍යප කියනුයේ, ධර්මයේ ස්වාක්කාත භාවය ආශ්චර්යයි. සුදුවත් හඳනා ගිහියෙකුට වුවද මේ චිත්ත ගෘහපති ආර්ය භාවයට පැමිණ උත්තර මනුෂ්‍ය ධර්මයන් ලබා ඇත්තේය. සැප විහරණයක් ලබා ඇත්තේය. ගෘහපතිය, මටද මේ ධර්මයෙහි පැවිද්ද හා උපසම්පදාව ලබා දෙනු මැනවයි කීය. චිත්ත ගෘහපති ඔහු තෙරුන් වහන්සේලා වෙත කැඳවාගෙන ගොස්, ස්වාමීනි, මේ අචේල කශ්‍යප මාගේ පැරණි යහළුවෙකි. මොහු බුදු සසුනෙහි පැවිදි කරවන සේක්වා. මම මොහුට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයන් සැපයීමට උත්සාහ කරමි යැයි කීය. තෙරුන් වහන්සේලා කාශ්‍යප පැවිදි කළහ. ඔහු මැනවින් බුදු සසුනෙහි මහනදම් පුරා නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියේය. චිත්ත සංයුක්තයෙන් අචේල කශ්‍යප මෙන්ම බුදුරදුන්ගේ ධර්මය අසා ඔවුන් පිළිගෙන සිටි දහම හැර පැවිදි වූ අන්‍ය තීර්ථකයෝ බොහෝ දෙනෙකි. නෛර්යානික වූ මේ ධර්මය කිනම් උපායකින් වුවද අන්‍යන් ලවා ඇස්සීමට සුදුසු බැවින් අනේපිඩු මහසියානෝ ඔවුන්ගේ පුත්‍ර කාල නැමැත්තා දහම් අසා මතක තබාගෙන ආවෝ දහසක් අහවනු දෙන්නට පොරොන්දු වී දහම ඇසීමට බුදුරදුන් වෙත යවූහ. කාල සිටුපුත්ගේ කතාව. අනේපිඩු සිටානන්ට කාල නම් පුත්‍රයෙක් විය. ඔහු සැදැහැවත් ගුණවත් සිටුවරයෙකුගේ පුතෙකු වුවද දහම් ඇසීමට විහාරයට නොයයි. බුදුරදුන් නිවසට වැඩම කළ කල්හිද උන්වහන්සේ ඉදිරියට නොයයි. දහම් නොඅසයි. වතක් පිළිවෙතක් නොකරයි. සිටුගෙයි දිනපතා මහසඟනට දන් දෙන නමුත් ඔහු ඒ පැත්තට නොයයි. ඔහුගේ නොමනා පැවැත්ම දැක සංවේගයට පැමිණි සිටුතුමා මෙසේ මිසදුටු ගැන සිට මොහු අපායට ගියහොත් නපුරකි. ධනයෙන් පොළඹවා හෝ මොහුගේ ලබ්ධිය බිඳ පිසමී සිතා ඔහු අමතා දරුව විහාරයට ගොස් පෙහෙවස් වැස දහම් අසා එව. එසේ කළහොත් නුඹට කහවනු සීයක් දෙමියයි කීය. ඔහු එසේ කළහොත් කහවනු සියම දෙනවාද කියා සිටුතුමාගෙන් නැවත නැවත අසා තුන්වරක්ම පොරොන්දු කරවාගෙන පෙහෙවස් ඉටා විහාරයට ගොස් මුදුලට සිල්ගන්නට ආ ඔහුට බණක් ඇසීම නුවමනා බැවින් ඉඩ ඇති තැනකට වී නිදා සිට පසුදින් නිවසට ආයේය. ඔහු පැමිණි කල්හි සිටුතුමා මොහුට කැඳ ආදිය වහා දෙවයයි සේවකයන්ට අණ කළේය. මුදල් දෙනතුරු කිසිවක් නොවලඳමී ගෙනෙන ගෙනද ඔහු ප්‍රතික්ෂේප කළේය. සිටුතුමා කහවනු සීය දුන් කල්ලි එය අතතබාගෙන ඔහු ආන ආහාර අනුභව කළේය. පසු දින සිටුතුමා විහාරයට ගොස් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ හිඳ බණ අසා බණපදයක් උගෙන ආවොත් කහවනු දහසක් දෙමියයි කියා ඔහු බණ ඇසීමට පිටත් කළේය. ඔහු ගොස් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සිට බණපදයක් දැනගෙන පලා යන්නට සිතා බණ ඇසුවේය. ඔහුගේ අදහස දත් තථාගතයන් වහන්සේ ඔහුට එක් බණපදයකදු මතක තබාගත නොහෙන පරිදි ප්‍රාතිහාරයක් කළහ. ඔහුට ඇසු වැසූ බණපදය අමතක වී ගියද ඒවායේ අදහස් ඔහුගේ සිතෙහි රැඳෙයි. එයින් ඔහුට ධර්මය අවබෝධ විය. ඔහු සෝවාන් ඵලයට පැමිණියේය. ඔහු පසුදින බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ සමග නිවසට ගියේය. සිටුතුමා ඔහු දැක අද මාගේ පුත්‍රයාගේ ආකාරය යහපතක් යැයි සිතුවේය. කාලද අද බුදුරදුන් ඉදිරියේ මට මුදල් නොදුනහොත් යෙහෙකැයි සිතී. ඔහු එසේ සිතුවේ බුදුරදුන් කාරණය දැනගන්නාවට ලැජ්ජාවෙනි. භාග්‍යවතුන් වහන්සේ කාරණය දන්නා බව ඔහු නොදනි. සිටුතුමා බුදුපාමොක් සඟනට කැඳ පිළිගන්වා පුත්‍රයාටද කැඳ දෙවීය. ඔහු කිසි කතාවක් නොකොට කැඳ බීවේය. කැවිලි හා බද්ද අනුභව කළේය. සිටුතුමා කහවනු පොදිය ඔහු ඉදිරියේ තබා දරුව මම නුඹට දහසක් දෙන්නට පොරොන්දු වී පෙහෙවස් වැස බණ ඇසීමට විහාරයට යැවිමි. නුඹ ඒ කල නිසා මේ කහවනු දහස ගනු යැයි කීය. ඔහු බුදුන් ඉදිරියේ මුදල් දීම ගැන ලැජ්ජාවට පත්ව ඒවා නොගත්තේය. ගනු දරුව යැයි නැවත නැවත කිවද නොගත්තේය. එකල්හි සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ වැඳ පුත්‍රයාගේ ප්‍රවෘත්තිය උන්වහන්සේට සැලකළේය. එකල්හි තථාගතයන් වහන්සේ සිටානෙනි අද ඔබේ පුත්‍රයාට චක්‍රවර්ති රාජ සම්පත්තියටද දීව්‍ය බ්‍රහ්ම සම්පatti වලටද වඩා සෝවාන් ඵලය අගනේයයි වදාරා මේ ගය වදාලසේක. පතවියා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි ඵලං වරං. ධම්මපදට්ඨ කතාව. තේරුම මුළු පොළොවටම ඉසුරු සක්විති රජකම ලැබීමටද සවිසි ස්වර්ග ලෝකයන්හි උපත ලැබීමටද මුළු ලොවටම අධිපති වීමටද වඩා සෝවාන් ඵලයේ උසස්ය යනු එහි තේරුමයි. සෝවාන් ඵලයේ මෙතරම් උසස් වන්නේ ඒ ලැබූ පුද්ගලයා සතර අපායන් මිදුණු පුද්ගලයෙකු වන බැවිනි. පෘථජ්ජන පුද්ගලයා සක්විති රජව සිටියද ශක්‍ර බ්‍රහ්මව සිටියද බවාග්‍රයට පැමිණ සිටියටද අපාය බව අපායට බරව සිටින්නකි. එබැවින් ඒ සම්පත් සෝවාන් ඵලය තරම් උසස් නැත. ධර්මයේ මෙසේ උසස් වන බැවින් සක්විති රජය වුවද හැර ධර්මය සුවසන්තානයේ ඇතිකර ගැනීම සුදුසුය. අන්‍යකු රජකමින් බැහැර කර වුවද ධර්මයෙහි පිහිටවීමට සුදුසුය. ඒ ධර්මයේ ඇති එහි පස්සෙක ගුණයයි. ඕපනායක ගුණය. සුවසන්තානයට පමුණුවා ගැනීමට සියසිතින් පැමිණීමට සුදුසුදය ඕපනායක නමි. හිසගිනි ගත්තෙකු විසින් එය නිවීමට ව්‍යවෘත නොවුවද හැඳිවතර ගිනි ගත්තෙකු විසින් එය නිවීමට උත්සාහ නොවුවද උපදවා ගැනීම වශයෙන් සුවසන්තානයට පමුණුවා ගැනීමට සුදුසු බැවින් ආර්ය මාර්ග සතර ආර්ය ඵල සතර යන මේ ලෝකෝත්තර ධර්මය අට දෙන ඕපනායක නම් වෙති. නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය අරුමුණු කිරීම වශයෙන් සියසිතින් පැමිණීමට සුදුසු බැවින් ඕපනායක නම් වේ. කිනම් පරිත්‍යාගයක් කොට වුවද කොතරම් වෙහෙසක් ගෙන වුවද කොතරම් මහත් දුකක් විඳ වුවද මේ ධර්මය සුවසන්තානයට පමුණුවා ගැනීම සුවසන්තානයෙහි ඇතිකර ගැනීම සුදුසු බැවින් මහා කාරුණික වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේය. අප්පටිවානි සුදාහං භික්ඛවේ පදහාමි කාමං තචෝච නහාරෝච අට්ඨීච අවස්සිසතු උපස්සතු ශරීරේ මංස ලෝහිතං යන්තං පුරිසාත් පුරිසතාමේන පුරිස වීරියේන පුරිස පරක්කමේන පත්තබ්බං න තං අපාපුනිත්වා විරියස්ස සන්තානං භවිස්සති තී. තස්සමයිහං භික්කවේ අපමාදිතා බෝධි අපමාදිගතෝ අනුත්තරෝ යෝගක්ඛේමෝ. තුම්හේ චේපි භික්කවේ අපටිවාණං පදෙහිහාත කාමං තචෝච නහාරෝ චාට්ඨියච උපස්සීතු උපසුස්සතු ශරීරේ මංස ලෝහිතං යං තං පුරිසා තමේන පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තබ්බං. අංගුත්තර දුක නිපාතෙන්. තේරුම මහණෙනි, මම සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් වේවා. ශරීරයේ ලේමස් වියලී යතොත් වියවේවා. පුරුෂ බලෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් සතර මාර්ග ඥානයකට හා සර්වත්‍යචා ඥානයකට පැමිණිය යුතුද එයට නොපැමිණ වීරිය අත් නොහරමි යැයි පසුබැසීමක් නැවතීම් නොකොට වීරිය කළෙමි. මහණෙනි, එසේ කළා වූ මා විසින් අප්‍රමාදයෙන් චතුර්මාර්ග ඥානය හා සර්වත්‍යචා ඥානය අධිගමය කරන ලද්දේය. අනුත්තර වූ අරහත් ඵලය හා නිවන අධිගමනය කරන ලද්දේය. මහණෙනි, තෙපිද ශරීරයේ සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් වේවා. ලේමස් වියලී යතොත් යවේවා. පුරුෂ බලයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතුද එයට නොපැමිණ වීරියාගේ හැරීමක් නොවන්නේයයි නොනවත්වා නොපසුබැස වීරිය කරන්නාහු නම් මහණෙනි, තොපිද යමෙක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද ඒ අනුත්තර බ්‍රහ්මචාරිය පරියාවසන සංඛ්‍යාත අරහත් ඵල ඉහතාත්මයේදීම විශිෂ්ට ඥානෙ ඉහතාත්මයේම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නාහුය. මහණෙනි, එහෙයින් තොප මෙයින් හික්මිය යුතුය. ශරීරයේ සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් වේවා, ලේමස් වියලී යතොත් යවේවා. යමකට පුරුෂ ඵලයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතුද, එයට නොපැමිණ වීරිය ලිහිල් කිරීමක් නොවන්නේය. නොනවත්වාම වීරිය කරන්නෙමුයි. මෙසේ තොප විසින් හික්මිය යුතුය යනු ඉහත දැක්වුණු පාඨයේ තේරුමයි. කොතරම් දුකක් විඳවුවද ලෝකෝත්තර ධර්මයන් ස්වසන්තාණයට පමුණුවා ගැනීම යහපත් බැවින් අතීතයේ ඇතැම් භික්ෂූහු ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියාකොට ඒ ධර්මය ලබාගත්හ. කලවා ඇට බිඳගෙන මහණදම් පිරූ භික්ෂූන් වහන්සේ. සැවැත්නුවර ධනවත් මිනිසෙක් 40 කෝටියක් ධනය හැරදමා පැවිදිව එක් ආරණ්‍යක වාසය කළේය. ඒ භික්ෂූන් වහන්සේගේ බාල සහෝදරයාගේ බිරිඳ මොහු සිවුරු හැර නැවත මෙහි පැමිණියහොත් මේ ධනය අපට නැතිවන්නේය. ඒ නිසා මේ භික්ෂුව මැරිය යුතුය. භික්ෂූන් වහන්සේ මරා දැමීම සඳහා සොරමුලක් පිට කළාය. සොරු ගොස් තෙරණුවන් වට කරගත්හ. උන්වහන්සේ සොරු සමූහය දැක උපාසකවරුනි, කුමකට ආවෙහුදැයි ඇසූහ. ඔබ මරා දමන්නට ආමු යැයි සොරු කීය. කිසිම ධනයක් තමන් වෙත නැතිව ආරණ්‍යෙහි වෙසෙන තමන් වහන්සේ මරන්නට තැත් කරන්නේ කිනම් කරුණකටද යනු උන්වහන්සේට වැටහෙන්නට ඇත. ගෙදර මාගේ බොහෝ ධනය ඇත. එහි ගොස් නුඹලාට බොහෝ ධනය ලබා දිය හැකිය. මා නිදහස් කරන්නේය කියා සොරුන්ගෙන් නිදහස් වන්නට උන්වහන්සේට ඉඩ තිබින. එහෙත් උන්වහන්සේ එසේ නොකළහ. උන්වහන්සේ ඒ අවස්ථාවෙහි කල්පනා කරේ තමන් බලාපොරොත්තු වන ලෝකෝත්තර ධර්මය කිනම් ආකාරයකින් හෝ ලබා ජීවිතය කෙලවර කිරීමයි. උන්වහන්සේ සොරුන් අමතා උපාසකේනි, ඇපයක් ගැන අද මේ රාත්‍රියට මම නිදහස දෙන්න යයි කීය. මහන, මෙහි ඔබට ඇපවන්නේ කවුරුන් දැයි සොරු කීය. එකල්හි තෙරුන් වහන්සේ මහකළු ගලක් ගැන තලා තමන් වහන්සේගේ කලවා ඇට බිඳ උපාසකේනි මේ ඇපය සහේදැයි කීය. සොරුන් ඉන් ඉවත්ව සක්මන් කෙළවර ගිනි දල්වා නිදාගත්හ. තෙරුන් වහන්සේ වේදනාව යටපත් කර තමන් වහන්සේගේ ශීලය බලන්නාහු. එය ඉතා පිරිසිදු බව දැක ඉමහත් සොම්නසට පැමිණ තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි මහත් වීරයෙන් භාවනා කොට අරුණෝද්ගමනයේදී සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියහ. ජීවිත පරිත්‍යාගයෙන් මහණදම් පිරූ භික්ෂූන් තෙනමක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ සම්බුද්ධ ශ්‍රාවකයන්ගෙන් පැවිද්ද ලැබූ කුලපුත්‍රයෝ තිදෙනෙක් චාරිත්‍රානුකූලව කමටහන්ගෙන ප්‍රත්‍යන්තයෙහි එක් ආරණ්‍යක වෙසමින් මහණදම් පිරූහ. උන්වහන්සේලා අතරින් පතර කාශ්‍යප බුදුරදුන්ගේ ස්වර්ණ චෛත්‍ය වැඳීම පිණිස හා දහම් අසනු පිණිස නගරයට ගියහ. පසු කාලයේදී එපමණකටද ආරණ්‍යයෙන් බැහැරවීමට නොකමැත්තාහු එහිම අප්‍රමාදව මහණදම් පුරමින් විසූහ. එහෙත් උන්වහන්සේගෙන් එක් නමකටද විශේෂ අධිගමනයක් ඇති නොවීය. විශේෂාධිගමනයක් නොලැබූ උන්වහන්සේලා සිතන්නා වූ පිඬු පිණිස බැහැර යන්නා වූ අපි ජීවිතයෙහි අපේක්ෂාව ඇත්තෝ වෙමු. ජීවිතාශාව ඇතිවුන්ට ලෝකෝත්තර ධර්මයන් ලැබීම දුෂ්කරයි. කෘතඥ මරණය නපුරුයි. අප විසින් ජීවිතයෙහි හා කයෙහි අපේක්ෂාව හැර හිනිමකක් බැඳ මේ පර්වතයට කෘතඥ භාවයෙන් සිට නොබසිනා පරිදි නැග මහණදම් පිරිය යුතුයයි සිතා තිදෙනා වහන්සේ කතා කරගෙන සමසිතින් හිනිමකක් බැඳ පර්වතයට නැග හිනිමක පෙරලා ජීවිතාශාව හැර මහණදම් පුරන්නට පටන් ගත්හ. ඒතෙනමගෙන් වැඩේ මහලු තෙරණුවෝ හේතු සම්පත් ඇත්තාහු එදිනම ෂඩ් අභිඥාද ඇතිව අරහත් ඵලයට පැමිණ වදාළහ. උන්වහන්සේ පසුදින ඉර්දියෙන් හිමාලයට වැඩමකොට අනවතත්ත විලෙන් මෝසෝදා උතුරුකුරදිවිනෙහි පිඬුසිඟා වදාලා නැවතද පිඬුසිඟාගෙන අනවතත්ත විලෙහි දියනා නාගලතා දැහැටිද ගෙන ඉතිරි දෙනම වෙත ගොස් ඇවැත්නි මාගේ ආනුභාවය බලව් මේ උතුරුකුර දිවෙනෙන් ගෙනා පිණ්ඩපාතයයි මේ අනෝතත්ත විලේ ජලයයි මේ නාගලතා දැහැටි මේවා පරිභෝග කොට ඔබ වහන්සේලාට මහනදව් පුරත්වා මම මෙසේම ඉදිරියටත් ඔබ වහන්සේලාට උපස්ථාන කරමි කීය. එකල්හි උන්වහන්සේලා ස්වාමීනි ඔබ වහන්සේ ශ්‍රමණකුත්‍රය නිම කරගෙන සිටින්නහුය. නුඹ වහන්සේ හා කතා කිරීමත් අපට පලිබෝධයකි. ඒ නිසා නුඹ වහන්සේ අප වෙත නොයනසේක්වායයි කීය. වැඩිමහල් තෙරණුන් වහන්සේ නැවත නැවතත් කී නමුත් උන්වහන්සේලා ඒ බොජුන් නොපිළිගත්හ. ඒ දෙනමගෙන් එක් නමක් දෙතුන් දිනකින් අනාගාමී ඵලයට පැමිණ පංච අභිඥා ලැබුවේය. උන්වහන්සේ ද එසේ කළහ. ඉතිරි තෙරණුවෝ පෙරසේම ඒවා ප්‍රතික්ෂේප කොට මගඵල ලැබීමට උත්සාහ කරන්නාහු. හේතු සම්පත් මද බැවින් හත්වන දිනේ පෘතජ්ජන කාලක්‍රියාවෙන්ම කාලක්‍රියා කොට දෙව්ලොව උපන්හ. රහත් වූ තෙරුන් වහන්සේ එදිනම පිරිනිවන් පා වදාළහ. අනාගාමී තෙරුන් වහන්සේ කලුරිය කොට ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ. දෙව්ලොව උපන් තෙරුණුවෝ දෙව්ලොවින් දෙව්ලොව උපදිමින් සිට අප බුදුරදුන්ගේ කාලයේ මිනිස් ලොව ඉපිද සබිය නම් පිරිවජියෙක්ව බුදුරදුන් වෙත එළඹ ප්‍රශ්න අසා පැහැදී බුදුසසුනෙහි පැවිදි වී අරහත් ඵලයට පැමිණියහ. සුත්ත නිපාත අට්ඨ කතාවෙන් පරියාප්ති ධර්මයේද අන් සියලු වැඩ නවත්වා කිනම් පරිත්‍යාගයක් වුවද කොට කිනම් වෙහෙසක් වුවද විඳ අසා දැනගැනීම වශයෙන් ස්වකීය සන්තානයට පමුණුවා ගැනීමට සුදුසුය. එහිද ඕපනායක ගුණය ඇත්තේය. අතීතයෙහි ඇතැම්හු ධන ජීවිත පරිත්‍යාගයෙන්ද ධර්මශ්‍රවණය කළහ. දහම්සුන රජතුමා ධර්මශ්‍රවණය සඳහා රජය හා ජීවිතයද පරිත්‍යාග කළේය. ගවරවාලංග අංගන නම් ස්ථානයෙහි අඳුරේ සිට දහම් ඇසූ එක් භික්ෂුවක් නපුරු සර්පයකු විසින් දෂ්ට කරන ලද්දේය. භික්ෂුව කිසිවෙකුට ඒ බව නොදන්වා සර්පයා අල්වා තවිකේ ලා බැඳ තබා කිසි ප්‍රතිකාරයක් නොකොට එළිවනතුරු දහම් ඇසීය. දීගවාපියේ මහා ජාතකා බානක තෙරුන් වහන්සේ ගාථා දහසක් යුත් වෙස්තන්තර ජාතකය දේශනා කරති අසා තිස්ස මහා රාම විහාරවාසී තරුණ භික්ෂුවක් එක් දිනයකින්ම නවයොදුන් මග ගෙවා පාගමනින්ම දහම් ඇසීම සඳහා එහි ගියේය. උල්ලබ්බ කෝල කන්නිකා නම් ස්ථානයෙහි විසූ ස්ත්‍රියක් දීගබානක මහා අභය තෙරණුවෝ ආර්යවංශ ප්‍රතිපදාව දේශනය කරති අසා පාගමනින්ම පස්යදුන් මග ගෙවා ගොස් දවල් කාලයෙහිම එහි පැමිණ එතැන් පටන් පසුදින අරුණෝදය දක්වා දහම් ඇසීය. කාලුම්බර නම් ගමෙහි කාන්තාවක් සිතුල්පව් වෙහෙරට බණ අසනු සඳහා ගොස් ගසක් මුල දරුවා නිදිකරවා සිට ගෙනම නිදිකරවා හිටගෙනම බණ ඇසුවාය. ඇය බලා සිටියේදීම සර්පයකු පැමිණ ඇගේ දරුවා දෂ්ට කර ගියේය. ඕතමෝ කිසිදු බලයක් නොකොට එළිවනතුරු දහම් අසා සෝවාන් ඵලයට පැමිණ සත්‍යක්‍රියාවෙන් පුත්‍රයාද සුවපත් කරගත්තාය. මේ කතා මනෝරථ පූර්ණියෙන් උපදා ගන්නා ලදි. මේ පරියාප්ති ධර්මය කිනම් පරිත්‍යාගයෙන් වුවද කොට සුවසන්තානයට පමුණුවා ගැනීමට නොහොත් දැනගැනීමට සුදුසු වන්නේ එහි පිහිටා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබිය හැකි බැවිනි. පරියාප්තිය, ප්‍රතිපත්තිය, ප්‍රතිවේදය යන ශාසන තුනෙන් ප්‍රතිපත්තිය නැතහොත් ප්‍රතිවේදය නොලැබිය හැකිය. පරියාප්තිය නැතහොත් ප්‍රතිපත්තිය නොපිරිය හැකිය. එබැවින් පරියාප්තිය ශාසනයේ මූලය වේ. මේ දිවේනට චණ්ඩාලතිස්ස මහා බය පැමිණි කල්හි සක්දෙව් රජු මහපසුරක් නිර්මාණය කර ඉදිරියට මහත් බයක් හටගන්නේය. වැසි නොලැබී යන්නේය. ප්‍රත්‍ය නොලැබීමෙන් වෙහෙසට පත්වන කල්හි භික්ෂූන් වහන්සේට පරියාප්ති ධර්මය රැකගන්නට නොපිළිවන් වන්නේය. එවෙවින් ආර්යයන් වහන්සේලාට පරතරට ගොස් දිවි රැක ගැනීම සුදුසුය. නුඹ වහන්සේලා මේ මහපසුරට නැග පරතරට යෙත්වා යයි භික්ෂූන්ට දැන්විය. පරතර යනු සඳහා වෙරළට රැස් වූ භික්ෂූන් 69ක් පරතර යාමෙන් අපට කම් නැත. අපි මෙහිම වෙසමින් ත්‍රිපිටක ධර්මය රැකගනුමු යැයි කතා කරගෙන දකුණු මලය ජනපදයට ගොස් අල කොළ ආදියෙන් දිවි රකිමින් විසූහ. උන්වහන්සේලා ශරීර ශක්තිය ඇති කල්හි වාඩි වී ත්‍රිපිටකය සජ්ජානා කළහ. වාඩි වී සිටීමන තරම් පර නැති කල්හි කීපනම බැගින් එකතුව හිස් ලංලංව සිටින පරිදි වැලි ගොඩවලට හිස තබා නිදමින් ධර්මය මෙනෙහි කළෝය. ඒ ක්‍රමයෙන් උන්වහන්සේලා දොළොස් වසක් මුළුල්ලෙහි අමතක වන්නට නොදී අටුවා සහිට පිටකත්‍රය රැකගත්හ. පරතරට ගිය 700ක් භික්ෂූන් වහන්සේද එසේම අටුවා සහිත තෙවලා දහම ආරක්ෂා කරගෙන ලක්දිවට ගොඩ බැස කල්ලගාම ජනපදයෙහි මණ්ඩලාරාම විහාරයට වැඩම කළහ. ඒ බැව ඇසු ලක්දිව නැවතුණු භික්ෂූන් වහන්සේ 69 උන්වහන්සේලා දක්නට මණ්ඩලාරාම විහාරයට ගොස් දෙපක්ෂය එකතුව ත්‍රිපිටක ධර්මය සජ්ජායනා කරමින් පාඩම් ඇති සැටි සසද බැලූහ. එක පදයකුදු වෙනස් නොවී දෙපක්ෂය කෙරෙහිම ත්‍රිපිටක ධර්මය සමව පැවැත්තියේය. ඒ රැස්වීමේදී තෙරුන් වහන්සේලා අතර ශාසනයේ මූල පරියප්තියද නැතහොත් ප්‍රතිපත්තියද යන ප්‍රශ්නය ඇතිවිය. පාංශුකූලික ඉස්තවීරවරු ප්‍රතිපත්තිය ශාසනයේ මූලයයි කීහ. ධර්මකතිකයෝ පරියාප්තිය ශාසනයේ මූලයයි කීය. සෙසුතෙරුන් වහන්සේලා ඔබ වහන්සේලාගේ කීම් මාත්‍රය නොපිළිගත හැකිය. ජිනබාසිත සූත්‍ර දක්වා තම තමන්ගේ කීම් ඔප්පු කරගන්නේයි කීය. ඉමේච සුබද්ද බික්කු සම්මා විහාරයුම් අසුඤ්ඤා ලෝකේ අරහන්තේහි යන පාඨය පාංශුකූලික ස්ථිරවීරු ගෙනහැර දැක්වූහ. එකල්හි ධර්මකතිකයෝ යාව තිට්ටන්ති සුත්තන්තා විනයෝ යාව දිප්පති තාව දක්්‍යන්ති ලෝ අලෝකං සුරියේ අබ්බුට්ටිතේ යථා සුතත්තේසු අසන්තේසු පම්මුට්ටේ විනයම් හිච තමෝ භවිස්සති ලෝකස්ස සුරියේ අන්තංගතේ යථා සුත්තන්තේ රක්කිතේ සන්තේ පටිප්පත්ති හෝති රක්කිතා පටිප්පත්තියන් දීතෝ දීරා යෝගක්ඛේමා නදංසති යන මේ සූත්‍රය දැක්වූහ. එකල්හි පාංශුකූලිකයෝ තුෂ්ණිම් භූත ධර්මකතිකයන්ගේ කීමම මතු වී සිටියේය. මනෝලත පූරණී වලින් උපටා ගන්නා ලදී. පච්චත්තං වේදි තබ්බ ගුණය. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි යන ගුණයෙන් කියවෙන්නේ මේ නවලෝකෝත්තර ධර්මය විඤ්ඤයන් විසින් වෙන්වෙන් වශයෙන් ස්වසන්තාන වලින්ම දත යුත්තක්ය ප්‍රත්‍යක්ෂ කරගත යුක්තක්ය යනුයි. විඤ්ඤයන් විසින් වෙන වෙනම තම තමන් තුල උපදවා ගැනීමෙන් හා තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන්ද අහෝ සැපය අහෝ යහපත යයි කියමින් රස විඳිය හැකි ධර්මයක් යනුද එහි එක් තේරුමකි. රූපාවචර අරූපාවචර ධ්‍යාන ධර්මයෝද ලෝකෝත්තර ධර්මයන් සේම විඤ්ඤයන් විසින් වෙන වෙනම තම තමන් තුල උපදවා දත යුතු රස විඳිය යුතු ධර්මයෝය. ධ්‍යාන ධර්ම සහිත වූ නව ලෝකෝත්තර ධර්මය අනුන්ගේ හිස පැලඳි ගෙල පැලඳි අභරණයක් මෙන් පරසන්තාණයෙන් දත හැක්කේ නොවේ. ධ්‍යාන ආදී ධර්මයෝ උසස් මනුෂ්‍යයන් විසින් පමණක් දත හැකි ධර්මයන් වන බැවින් උත්තරී මනුෂ්‍ය ධර්ම නම් වෙති. විඤ්ඤයන්ට මිස දන්දයන්ට ඒ ධර්ම ප්‍රත්‍යක්ෂ කරගත හැකි නොවේ. ධ්‍යානාදී ධර්මයන් ලැබිය නොහෙන දන්දයෝ නුවණැතියෝ අභාව්‍ය පුද්ගලයෝය. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි යන මෙහි කියවෙන විඤ්ඤයෝ නම් ජාති ප්‍රඥාව හෙවත් උප්පත්තියෙන් පිහිටි නුවණ ඇත්තෝය. ඔහු සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික චිත්තය. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික චිත්තය. උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික චිත්තය. උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික චitte යන මහා විපාක සිත් අතුරෙන් යම් කිසි සිතකින් භවෙහි පිලිසඳගත් ත්‍රි හේතුක පුද්ගලයෝය. ත්‍රි හේතුක පුද්ගලයන්ට උප්පත්තියෙන් පිහිටා ඇති නුවණ ඊතා තියුණුය. ඊතා උසස්ය. එබැවින් සියුම්සේ දේ ගැඹුරු දේ තේරුම් ගැනීමට ත්‍රි හේතුක පුද්ගලයෝ සමත් වෙති. කිසිම ශිල්ප ශාස්ත්‍රයක් නූගත් යටත් පිරිසෙන් අකුරු පවා නූගත් ත්‍රි හේතුක පුද්ගලයා ධර්මය අසන්නට ලදහොත් චතුරාර්ය සත්‍ය තේරුම්ගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ලෞතුරා මගපල ලබා නිවන් දක්නට සමත් වෙයි. බුදුරදුන් ජීවමාන කාලයේ උන්වහන්සේගේ දේශන දහම් අසා අකුරක්වත් උගෙන නොසිටි බොහෝ දෙනා ධර්ම අවබෝධය ලැබූහ. ජාති ප්‍රඥාව නැති දුහේතුක පුද්ගලයන්ටද ශිල්ප ශාස්ත්‍රෝ ග්‍රහණයෙන් පණ්ඩිත විය හැකිය. ඔවුන් උගෙනීමෙන් ලබා ගන්නා ඒ පණ්ඩිත්‍ය ධ්‍යාන ආදී ධර්ම ලැබීමට ප්‍රමාණවත් වන නුවණක් නොවේ. ත්‍රි හේතුක පුද්ගලයන්ට වනාහි උගෙනීමෙන් ලබන නුවණද ධර්ම අවබෝධයට තරමක් උපකාර වන බව කිය යුතුය. එහෙත් මිත්‍යා ධර්ම උගෙනීමෙන් ලබන පාණ්ඩිත්‍ය ත්‍රි හේතුක පුද්ගලයන්ටද සමහර විට ධර්ම අවබෝධයට බාධාවක් විය හැකිය. වර්තමාන භවෙහි මගඵල ලැබිය හැකි ජාති ප්‍රඥාව ඇති පුද්ගලයෝද උග්ගටිතඤ්ඤ පුද්ගලයෝය, විපඤ්ඤිතඤ්ඤ පුද්ගලයෝය, ඤෙය්‍ය පුද්ගලයෝය යයි තුන් කොටසකට වෙති. සංක්ෂේපයෙන් දේශනය කළ දහමක් අසා එය තමාගේ නුවණින් විස්තර වශයෙන් තේරුම්ගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කොට මගඵල ලැබීමට සමත් පුද්ගලයෝ උද්ගටිතඤ්ඤයෝය. යේ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතෝ ආහ තේසංච යෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ යන ගය අසා ඒ නයින් නුවණ යවා සිව්සස් අවබෝධ කොට සෝවාන් ඵලයට පැමිණි කෝලිත උපතිස්ස පිරිවැජියෝ දෙදෙනා උද්ගටිතඤ්ඤ පුද්ගලයෝය. තථාගතයන් වහන්සේ ඒ ඒ පුද්ගලයන්ට ධර්ම අවබෝධ කරවනු පිණිස දාන කතා, සීල කතා, ස්වර්ග කතා, කාමයන්ගේ ආදීනව කතා, කාමයන්ගේ ලාමක බව පිළිබඳ කතා, සත්වයන් කිලිටිවීම පිළිබඳ කතා වදාරා අවසානයේ විස්තර වශයෙන් චතුරාර්ය සත්‍යයන් දේශනා කරන සේක. ඒ විස්තර වශයෙන් කරන දීර්ඝ ධර්ම කතා අසා බොහෝ දෙනා මගඵලවලට පැමිණෙති. ඔවුහු විපඤ්ඤිතඤ්ඤ පුද්ගලයෝය. ධර්මය නැවත නැවත ඇසීමෙන්, කල්යාණ මිත්‍රයන් සේවනය කිරීමෙන්, කල්යාණ මිත්‍රයන් හා සාකච්ඡා කිරීමෙන්, නොයටහෙන දෙය නැවත නැවත පිළිවිසීමෙන්, නැවත නැවත කල්පනා කිරීමෙන්, භාවනාවෙහි යෙදීමෙන් කලක් මහන්සි වී මගඵල ලබන්නෝ ඤෙය්‍ය පුද්ගලයෝය. ඒ භවයේදී කොතෙක් උත්සාහ කළද ධ්‍යාන මාර්ගඵල ලැබිය නොහැකි පුද්ගලයෝ පදපරමණම් වෙති. පදපරමයන් අතර ත්‍රි හේතුක පුද්ගලයෝද ඇත්තාහ, ද්වි හේතුක පුද්ගලයෝද ඇත්තාහ. ඔවුන් ඒ ජාතියේ අසන ධර්මය ඉගෙන ගත්තා වූ ධර්මය කරන භාවනාව මතු ජාතියකදී ධර්ම අවබෝධයට උපනිශ්‍ය වේ. ධ්‍යාන සමාපatti, ඵල සමාපatti, නිරෝධ සමාපatti යන උත්තරී මනුෂ්‍ය ධර්මයෝ අති ප්‍රණීත සුඛයෙන් යුක්තයෝය. ඒවායේ ඇති උසස් රසය, උසස් මිහිර ඒවා නොලබූවෝ නොදනිති. සාමාන්‍ය ලෝකයා කම් සැපේ උසස් කොට සලකන්නේ එයට වඩා මිහිරි සුවයක් ගැන ඔවුන් නොදන්නා බැවිනි. මිනිස් ලොව ඇති කාමසුඛය තබා ඉතා උසස් කොට වර්ණනා කරන දෙව්ලොව ඇති කාමසුඛයද කාමතෘෂ්ණාව නැමැති රෝගයට කරන ප්‍රතිකාරයක් පමණකි. එය නියම සුවයක් නොවේ. ශරීරයේ පැතිරගිය කුෂ්ඨ රෝගයක් ඇතියකුට නියපොතු වලින් ශරීරය කැසීම, ගින්නෙන් රත් කිරීම සුවයක් සේදනේ. එවැනි රෝගයක් නැතියකුට ඒ කැසීම හා රත් කිරීම නපුරක් මිස සුවයක් නොවේ. කාම තෘෂ්ණාව යටපත් කොට යටත් පිරිසෙන් ප්‍රථම ධානය මුත් ලබා සිටින්නා වූ තැනැත්තාට කාම සුඛය නපුරකි, රෝගයකි, ආබාධයකි, පිළිකුල් දෙයකි. ධානලාභියාට කාම සුඛය අප්‍රිය දෙයක් වන්නේ එය නියම සුඛයක් නොවන බැවිනි. ප්‍රථම ධාන සුඛය සක්විති රජුගේ භෝජනයට උපමා කරතොත් උසස්ම කාම සුඛය උපමා කළ යුත්තේ ගව භෝජනය වන පිදුරු ගොඩකටය. සක්විති රජුගු පිදුරු කෑමට නොකැමති වන්නාක් මෙන් ධානලාභියා කාම සුඛයට කැමති නොවේ. උසස් ලෙස කාම සම්පත් ලබා සිටි රජවරු මහධනවතුන් ඒවා හැර පැවිදිව ධර්ම සුඛය ලැබූ පසු අහෝසුකං අහෝසුකං යයි උදන් ඇනූ බව බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වී ඇත්තේය. කොතෙක් සම්පත් ඇතියෙකුට වුවද, කොතරම් උසස් කාම සම්පත් ඇතියෙකුට වුවද, අතරක් නැතිව වැඩි වේලාවක් කාම සුඛය විඳිමින් සම්පූර්ණයෙන්ම කා සුඛයෙන් යුක්තව නොවිසිය හැකිය. කොතෙක් කාම සම්පත් ඇතියෙකු වුවද දවසෙන් වැඩි කලක් ගත කරන්නේ උපේක්ෂාවෙන් හෝ දුක් දෝමනස් වලින් යුක්තවය. ඔහු සුවයෙන් විසිය හැකි කාලය මදය. ධානලාභියාට දවසක් මුළුල්ලේ වුවද ධානයට සමවෙදී ඒකාන්ත සුඛයෙන් යුක්තව විසිය හැකිය. දින දෙකක් වුවද, තුනක් වුවද, හතරක් වුවද, පහක් වුවද, හයක් වුවද, හතක් වුවද ධානයට සමවෙදී අතරක් නැතිව සුඛයෙන් විසිය හැකිය. ඵල සමාපත්තී ලාභීන්ටද එසේ ඵල සමාපත්තී සුඛයෙන් විසිය හැකිය. නිරෝධ සමාපත්තී සුඛයෙන්ද එසේ විසිය හැකිය. මේ මිනිස් ලොව තත්වය බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ට වර්ෂ සිය ගණනක් මුළුල්ලෙහි වුවද අතරක් නැතිව ධ්‍යාන සුඛයෙන් යුක්තව විසිය හැකිය. ධ්‍යාන ධර්මයන්හි හා නවලෝකෝත්තර ධර්මයන්හි ඇති මිහිරි බව, උසස් බව අන්මිහිරක් ලොව නැත්තේය. එබැවින් විඤ්ඤයෝ කාම සම්පත් හැර ධ්‍යානාදී ධර්මයන් සුවසන්තානෙහි උපදවා දහම් රස විඳිති, දුක් කෙලවර කර ගනිති. නුවණැතියන්ට පරියාප්ති ධර්මයෙහි වුවද ඉමහත් රසයක් ඇත්තේය. ධර්මය තේරුම් ගැනීමට තරම් නුවණැති පුද්ගලයන්ට හා මිත්‍යා දෘෂ්ටිගතවන්ට පරියාප්ති ධර්මයේ රසය නොලැබිය හැකිය. ධර්මය උගෙන රසය මතුවන තෙක් ඒ භාවිත කළහොත්, ධර්මයේ අර්ථයන් නැවත නැවත විමසුවහොත් දහම් රසය විඳිය හැකිවනු ඇත. මේ ධර්මය ස්වාක්කාත බැවින් තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකිය. එදා එදාම ඵල ලැබිය හැකි බැවින් අකාලිකය. එව බලවයයි සෙස්සන්ට දැක්වීමට සුදුසුය. තම තමන්ගේ සිත් සතන් වලට පමුණුවා ගැනීමට සුදුසුය. විඤ්ඤයන්ට ස්වසන්තානයෙන්ම දැකිය හැකිය. ධර්මගුණ වර්ණනාව නිමිය.